සම්පූරිතා පමිත පාර මිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන් අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, මරිනොවැලෙහි ශ්‍රී සම්බුදාලෝක විහාරස්ථානයේහි මේ වසරෙහි වෙසක් පුන් පොහෝ දිනේ නිමිති කරගෙන සිදු කෙරෙන පින්කම් මාලාවෙහි සුවිශේෂ ධර්ම දානමය පින්කමකට සහභාගී වෙන අවස්ථාව, ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනා කරන්නට ධර්මාසනයක් පූජා කරන අවස්ථාව, මේක බුදු සමයෙහි සුවිශේෂ පින්කමක් විදිහට සැලකනවා. ධර්මශාලා ඉදිකිරීම, ධර්මාසන පූජ කිරීම, දහම් පොත්පත් පූජා කිරීම සහ විශේෂයෙන්ම සංඝාවාස පූජාව කොතනක සිදු වුණත් අපි සැදැහැ සිතින් ඒක අනුමෝදන් වෙන්නට ඕන. ඒක ඉතාම ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳහා පූර්ණ දායකත්වය දක්වන දේවානානායකර මහත්මයාටත්, එම මහත්මියටත්, ඒ පින්වන්ත දරු දෙපළටත් අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ පින්වත්න් ලොකු කැපවීමකින් ශ්‍රද්ධාවකින් මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ පින්කමට ඒ ඇත්තන් සහභාගී වෙන වගේම මෙතන ඉන්න හැම දෙනෙක්ම මේ උතුම් පින්කමට තමන්ගේම දෑතින් ශ්‍රමයෙන් ශක්තියෙන් දායක වෙනවා කියලා හිතලා හැම දෙනෙක්ම සාදු කියලා මේ පින්කම අනුමෝදන් වෙන්න. පින්තුනි, අප මේ ශ්‍රවණය කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම. මේ දහම පින්තුනි අපට නිකන් ලැබිච්ච දහමක් නෙවෙයි. සාරාංශික කල්පලක්ෂයක සුවිශාල පරිත්‍යාගයක පරිශ්‍රමයක කැපවීමක්. ඇස්සෙස් මස්ලේ දන් දීලා ඒ කරපු මහා කැපවීමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ස්වාමින් වහන්සේලා වසර 2600ක් සුවිශාල කැපවීමක් කළා. ඔබ අහලා තියෙන වලගම්බා රාජ සමය කාලේ කොයිතරම් හාඳුර කැප වුණාද කියලා. නිර්ආහාර විඳගෙන මහවැලි ගංගාවේ වැලි තලාවලට පිට තියාගෙන මේ ධර්මයේ කටපාඩම් කරලා රැකලා දීපු සද්ධර්මයක් ඔබ මේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ටිකක් අමාරුවෙන් හරි අහගෙන ඉන්න වෙනවා. ඒක සුවිශාල කුසලයක්. මේ දහම් මැසේජ් එක කෙටියෙන් හරි ඔබ අසහා දැනගත්තොත් ඔබ තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා බවට පත් වෙන්නේ. අද අප විශේෂයෙන් සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතයේ අවස්ථා කීපයක්. උන්වහන්සේ ඉපදීම, සම්බුද්ධත්වයට පත් වීම සහ පිරිනම් පෑම කියන මේ අවස්ථාවේ අපි අද සමරන්නේ. ඒ උත්තරම චරිතය ගැන හිතනකොට සුකෝ බුද්ධහනං උපාදෝ බුදුජානන් වහන්සේ කෙනෙක්ගේ 15 ලෝකෙට සැපයක් සුකාසද්ධම දේශනා සද්ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම සද්ධර්මයේ දුර්ලභ දෙයක් ලෝකෙට ශාන්තිය අන්නේ ධහම තුල ලෝකයේ 15 වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කෙටියෙන් දේශනා කරන අනුශාසනාවයි අද මාතේම වශයෙන් තබා ගත්තේ සබ පාපසකරණං සියලු පවුලෙන් වැළකීම කුසල සුප සම්බදා කුසල් සිද්ධ කිරීම සචිත්ත පරිවදපනං සිත සංවර කර ගැනීම පිරිසිදු කර ගැනීම ඒ සම්බුද්ධහන ශාසනම මේකයි සම්බුදු දහම කියලා කියන්නේ මේක අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් විතරක් නෙවෙයි ලෝකී යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා එක සමානව දේශනා කරන ගාථාවක් මේක මුල්ම දේශනය මොකද්ද සියලු අකුසල වලින් වැළකෙන්න කායික වශයෙන් වාචික වශයෙන් තියෙන වැරදි වලින් මුලින්ම අපි නිදහස් වෙන්නට ඕන අපි ජීවිතේ හැමදේම කරන්නේ මානසික සුවය බලාපොරොත්තු වෙමින් අනේ මානසික සුවය ලබන ක්‍රමයේ තමයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ කායික වාචික වැරදි වලින් නිදහස් වෙන්න කියලා දේශනා කළා විශේෂයෙන් අප නිරතුරුව ආරක්ෂා කරන පංචශීලිය අපි ආරක්ෂා කරන්නට ඕන ප්‍රාණඝාත ආදීන් වැළකීලා දෙවෙනි කාරණය තමයි කුසල සුභ සම්බදා කුසල අකුසල කර්ම පිළිබඳව අවබෝධයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්නට ඕන දන් දීම සිල්වත් වීම සහ මෛත්‍රී භාන වැඩි වීම තුන්වෙනි කාරණය සජිත පරියෝදපනං හිත පිරිසුදු කර ගැනීම හිතේ තියෙන රාග ද්වේෂ මෝහ වලින් හිත පිරිසුදු කර ගැනීම ඒතං බුද්ධහන ශාසනං මේක තමයි ලෝකයේ පහළ වෙන සීලම් බුදුරජාණන් වහන්සේලගේ අනුශාසනාව මෙහිදී වැරදි වලින් වෙන්වීම සාමාන්‍ය වැරදි වලින් විතරක් නෙවෙයි ඔබ දන්නවා කරණීය මෙතු සූත්‍රය සඳහන් කරනවා නචකුද්දන් සමාචාරයකින් කියේන විඤ්ඤෝ පරිවදීයොන් කියලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වැරදි කියන එක සුළු වරදක්වත් නොකරිනට තරම් අපි දක්ෂ වෙන්නට ඕන මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය දෙවෙනි පදණෙමේදී කර්මඵල විශ්වාසයෙන් ඇකිතාග් දුරට දානය සීලය භාවනා ප්‍රගුණ කිරීම මේ අතරිනොත් ඉහෙළම ලෞකික මට්ටමේ ඉහෙළම කුසලයේ විදියට බුදුදහමේ සඳහන් කරන්නේ මෛත්‍රී භාවනාව. මේක පිනතුනේ වර්තමානයේ මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා ලෝකීය මනෝවිද්‍යාඥයන් සයිකියාට්‍රික්ස්ලා ප්‍රකාශ කරන ප්‍රධාන ට්‍රීට්මන්ට් වලින් එකක් තමයි ලවින් කයිනස් එක කියලා කියන්නේ. මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩන කෙනා එතනින් නවතින්නේ නැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩනවා. වඩල මේ මනස ලෝකීය බ්‍රහ්ම ලෝකයක් කරගන්නවා. තුන්වෙනි පියවර සජීත පරියෝදපනං තමන්ගේ හිත රාග ද්වේෂ මොහ වලින් සම්පූර්ණයෙන්ම මුදවා ගැනීම. මේකට මාර්ගය තමයි පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම. සිල්වන්ත වීම, කායික වාචික සංවරය, සමාධියේ හිත කුසල අරමුණක සමාධිමත් කිරීම ඊළඟට ප්‍රඥාව අනිත්‍ය දුක අනාත්ම මෙහි කිරීම. මෙන්න මේ හිත පිරිසුදු කිරීමේ පදනම විදියට ඒකායනෝ භික්ඛවයම් මග්ගෝ සත්තාන විසුද්ධියා කියලා සඳහන් කරනවා චත්තාරෝ සතිපට්ඨානා කියලා. සිත පිරිසුදු කරලීමේ ඒකායන ප්‍රතිපදාව විදියට සඳහන් කරන්නේ සතර සතිපට්ඨාන ඉදීම. මේකත් පේන තුනේ ට්‍රීට්මන්ට් එකක්. මයින්ඩ්ෆුල්නස් එක. මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා සඳහන් කරන ප්‍රධාන ක්‍රමවේදයක් මේක. අද වර්තමානයේ බටහිර උගත්තු මෛත්‍රී භාවනාවත් සතිමත් බවත් මයින්ඩ්ෆුල්නස් එකක් සඳහන් කරද්දී අපි වසර 2600කට කලින් මේක අහලා තියෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද? මෙන්න මේ ධහම තමයි ලෝකයට අපට ඇහෙන්නේ. මේ ධහමේ ගැඹුරට ගිය පමණට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ ඉහළම අවස්ථාව විදිහට සලකන්නේ සතිමත් බවෙන් මේ වර්තමාන මොහොතේ තමන්ගේ ජීවිතයට යවන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඔබ දක්ෂ වෙන්න මේක තේරුම් ගන්න මනසින් කියලා. ඒ මනසක් අනිත්‍යයි. ඒ මනස මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනා කියලා දකින්න. මේකයි රාග ද්වේෂ මොහ දුරු කළා. හිත උපරිමයෙන් පිරිසිදුව තියාගන්න ක්‍රමය. මෙන්න මේ මාර්ගයේදී සතර සතිපට්ඨානය වඩනකොට සතර සම්‍යක් ප්‍රධාන දිනු වෙනවා. සතර රීතිපාද වැඩෙනවා. ඒ වගේම පංච ඉන්ද්‍රිය බල ධර්ම සත්පොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග වැඩෙනවා. සත්‍ත්‍ය බෝධිපාරිසික ධර්ම වැඩෙනවා. විද්‍යාව විමුක්තිය සාක්ෂාත් වෙනවා. මෙන්න මේකයි සමස්ත බුදුදහම කියලා කියන්නේ පින්වතුනි ඊටාම කෙටියෙන් ගත්තොත්. Venerable members of the Mahasangha, friends in Dhamma, in this very auspicious moment, we are celebrating the Supreme Buddha's great character. In his life, there are three auspicious occasions we celebrate here. His birth, enlightenment, and passing away. In this very first and grateful day, we have to understand the Buddha's message in short. Buddha explained his message in short that he explained for 45 years in his lifespan. In short, Buddha says, Sabba papa sakaranang, not to do any evil. Kusala supasambada, practicing good deeds. And sachitta pariyodhapanam, purifying one's mind. Etang buddhahan sasanang, this is the message of the all Buddhas who appear in this world. The very first advice is that not to do any evil physically or verbally. Abstaining from taking life, abstaining from stealing, sexual misconduct, intoxicating drinks and drugs, and also lying. If we can overcome these negative thoughts from our mind, we are successful. Not only that, Buddha says we should practice good deeds in our life. All the meritorious deeds can be summarized into three with the understanding of the karmic law. They are dana, generosity, sila, virtue, and bhavana, or meditation. In this situation, we understand the karmic law. Whatever we do with intention, physically, verbally, or mentally, we will have the same results. This is the nature of the karmic law. With this understanding, we practice good meritorious deeds as much as we can. The highest meritorious deed that Buddha explained is that practice in loving kindness. In the Karaniya Metta Sutta, Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness. Yantan santam padang abhisamecha. Sabbe satta bhavantu sukhitatta. He who wishes to attain the peace of mind should practice loving kindness, contemplating on may all beings be well, happy and peaceful. This is the very first level that we can practice in the mundane level, in the sansaric circle. The second step is that sachitta pariyodhapanam, purifying one's mind. Buddha explained the way how we purify our mind. Sila, samadhi, panya, virtue, concentration, and wisdom, this is the path. In this situation, Buddha explained, we should not do any slight wrong activity which is criticized by the wise. Here, we have to practice mindfulness, the awareness of our body and mind. What happens to our life? Our entire life is six senses and six external objects. Everything is impermanent. Everything arises and ceases at the moment. They immediately cease when conditions cease. This is the nature of our life. If we can understand this situation and if we can be mindful at the moment with the awareness of our body and mind, we focus our mind in the present moment. Our entire life is the present moment. Since our past has ceased, our future hasn't come yet, we have only the present moment. If we are able to succeed the present moment, we are successful, we can succeed entire life. When we focus our mind in the moment, we understand our life is the present moment, present thought. That present thought arises and ceases at the moment. If you have this understanding, we have no greed, no anger, no delusion, then this is the real success in our life. Buddha explained the measurement of that our success. How do we manage? How do we count our success? Sometimes you may think that if your GPA or grade point average is very high, you are successful. If your IQ is very high, you are successful. If you have a degree, master degree or doctorate, you are successful. If you are successful, actually we are not unhappy. Even though we are very rich, even though we are very educated, we are not away from suffering. If we can keep our attention in the present moment, reflecting on impermanence, at the moment, we are successful. The reason is that we have no negative thoughts in our mind. With this understanding, we recognize what happens to our life. Our entire life is impermanent, egoless, and dissatisfactory. This is the nature of our life. As the result of this practice, Buddha has explained the measurement that we can count our success. What is the measurement? Buddha says, let's live happily without anger among the people, those who are angry. This is the success. A lot of people get angry very soon. Among those people, if we are clever to not get angry among the people, those who are angry, this is the success in our life. The second one is, let's live happily without greed among the people who are greedy. And also, let's live happily without mental illnesses among the people, those who are mentally ill. This is the measurement that we are successful. As the result of this practice, Buddha has explained, dwell with yourself as an island, as a refuge, with no other refuge. Dwell with the Dhamma as a refuge, as a friend, with no other refuge. This is the message Buddha has explained. As the practice of fourfold mindfulness, we practice five spiritual faculties, 7 enlightenment factors, and finally, eightfold path. The final result that we have already mindful, contemplating non-impermanence. This is the Buddha's message. I think this is enough for now, because you have been here for a long time. Therefore, we summarize the Buddha's message. Sabba papa sakaranam, kusalasa upasambada, sacitta pariyodapanam, etang buddhana sasanam. Pinnatuni, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අපි මේ කෙටියෙන් සාකච්ඡා කළේ. බුදුදහමේ සාකච්ඡා නොවෙච්ච මාතෘකාවක් නැහැ. පරිසම්පාදය කතා කළා, ත්‍රිලක්ෂණය කතා කළා, කුසල කුසල කර්ම කතා කළා, දාන සීල භාවනා කතා කළා, සත්‍යස් බෝධිපාලසික ධර්ම කතා කළා, සතර බ්‍රහ්ම විහරණ කතා කළා. මේ සියලුම දහම් මේ ධර්මාසනය මත කෙටියෙන් අපි සාකච්ඡා කළා. ඔබේ බුද්ධි මට්ටම අනුව ඔබ තේරුම් ගන්න, ඔබේ වාසනාවන්ත බව, ඔබේ වටිනාකම වැඩි කරගන්න නම් ජීවිතේ මේව ප්‍රැක්ටිස් කරන්න. නැතුව නිකන් ඉගෙනගෙන රැකියාවක් කළා මාන්නයට හිටියට අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපි මිය ගිහපු ගමන් අපේ දේහය කිසිම වටිනාකමක් නොමැති, හරියට ගෙදර වත්තකවත් වල දාන්නේ නොමැති අසුබ දෙයක් බවට පත් වෙනවා. අන්න එවැනි ශරීරයක් ඔබත් මාත්මේ පරිහරණය කරන්නේ. අන්න එවැනි ශරීරයකට උපරිම වටිනාකම ලබා දීලා, ඒ මිය ගිහපු ශරීරයේ තියෙන කොටස් කෙස් ටික, ඇටකඩු ටික ධාතු කරඬුවකට දාලා ගෙදර ඉහෙළම තැන දෑත එකතු කරලා වඳින විදියට අපේ වටිනාකම වැඩි කරපු දහම බුදුදහම කියලා කියන්නේ. ඔබ කැමති නොවටිනා පුද්ගලෙක් විදියට මියන්නද? ලෝකෙ මිනිස්සුන්ගේ අධ්‍යක වැඳලා එකතු කරලා වැඳින්න පුළුවන් මට්ටමට ඔබේ දේහය ඉතුරු කරලා මියන්නද? ඔබ කැමති කියන එක ඔබ තීරණය කරගන්න. අපිට කොච්චර ඥාතින් හිටියත්, කොයිතරම් ධනිය තිබුණත්, අපි මිය ගියාට පස්සේ අපේ ශරීරයට ඇත්තටම ගරු කරන්නේ නැහැ. අපේ ශරීරයට ගරු කරන්නේ අපි ආධ්‍යාත්මික වශයෙන් ඉහළම මට්ටමට අපේ හිත දියුණු කරෝතින්. ඒ දියුණු කරපු උත්තමයන් රහතන් වහන්සේලාගේ ශරීරයට විතරක් නෙවෙයි, උන්වහන්සේලා පාවිච්චි කරපු සිවුරටත් වඳිනවා, උන්වහන්සේලාගේ පටියටත් වඳිනවා, පාත්‍රයේ කොටස් වලටත් වඳිනවා, උන්වහන්සේලා වැඩ හිටිය කුටියටත්, දෑත් එකතු කළ මනුස්සෝ විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මියුනුත් වඳිනවා. අන්න ඒ මට්ටමට අපව ඔසවා තබන්න සාරසංඛ්‍ය කලබලක්ෂයක අධ්‍යක්ෂ සමුදායක් අපට ඉතුරු කරලා බුදුරජාණන් වහන්සේ අද වෙන දවසක නෙද්දක පියාගත්තා. ඒ දහම එතෙන් පටන් වසර 2600ක් අඛණ්ඩව ඒ රහතන් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලා පරපුරෙන් පරපුරට රැගෙන ආවා. ඒ රැගෙන ආපු ජාතක උරුමෙහි අතීත මුතුන් මිත්තන්ගේ වර්තමාන දූපුතුන් තමයි ඔබ කියලා කියන්නේ. ඒ ශ්‍රී ලාංකිකයන් තමයි මේ ධර්ම ඉතුරු කරලා ලෝකෙට දුන්නේ. ඒ නිසා තමයි වෙසක් ඩේ කියන වෙසක් කියන පදය ලෝක භාෂාවලට ගියේ සිංහල භාෂාවෙන් ශ්‍රී ලාංකිකයන් අතින්. ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරපු බෞද්ධ කොඩිය ලෝකෙට ගියේ කිසිදු වාද භේදයක් නැමැතිව ඒ ශ්‍රී ලාංකිකයන්ගේ අතීත විභූතිය නිසා. අපි අතීත ශ්‍රී විභූතිය විතරක් කතා කර කර හිටිය ප්‍රමාණවත් නැහැ. අපට වර්තමානයේ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒක අඛණ්ඩව ගෙන යන්නට ඒ අභියෝගාත්මක අවස්ථාවේ ඔබ ඔබේ හදවතින් මේක තේරුම් අරගෙන මේ සම්බුදු දහම හදවතේ දරාගෙන වටිනා පුද්ගලෙක් වෙමින් මේ උතුම් දහම මතු පරපුරට දායද කරන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ඵලය මියගේ ඥාතීනොත් දෙවියනොත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයම් පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තෝ සම්බේපි පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.